ලුණු තවන් දාලා නැති වෙලාවේ 135ක මිබද්දක් ගැහුවා. ඊට පස්සේ ලකුණු නිෂ්පාදන වෙළඳපළට එන්න සූදානම් වෙනකොට 110 දක්වා අඩු කෙරුවා. ඊට පස්සේ විදේශීය ලුණු වෙළෙන්දෝ ගෙනල්ලා ගබඩා කරගත්තා. ගබඩා කරගෙන දැන් සෑහෙන ආනයනික ලුණු ලංකාවේ වෙළඳපළේ තියෙනවා. 120 බද්ද ගැහෙනකොට මේ 120 බද්දත් එක්ක ඒකෙන් වැඩිපුර වාසිය ලැබෙන්නේ ලොකු ලුණු ආනයන කරපු වෙළෙන්දන්ට. මොකද එයාලට මේවා විකුණගන්න වාසියක් එනවා මේ තුල. මේ தত্ত্বය මම හිතන්නේ ගොවීන් ගැන හිතලා කරන දෙයක් කියලා අපි හිතන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ගොවීන් විදිහට 140ක බද්දක් පනවන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් එක්කම ගොවීන්ගේ ලුණු ටික විකුණගන්න ආනයනික ලුණු සම්පූර්ණයෙන්ම වෙළඳපළෙන් ඉවත් කරලා දෙන්න කියලා කියනවා.